සදහවත් වාසනාවන්ත පින්නතුනි, අද අප පැහැදිලි කරන්න බලාපොරොත්තු වන්නේ ඕනෝන් කටයුතු කිරීමේදී අප කායිකවත් මානසිකවත් කටයුතු කරපු ආකාරය පිළිබඳව අනුශාසනා කෙරෙන ගාථා ධර්මයක්. මේ ගාථාව ඇතුළත් වන්නේ කුද්දක නිකායේ කුද්දක පාඨ කියන ග්‍රන්ථයේ මෙත්ත සූත්‍රය. අපට හුරු පුරුදු විදියට කියනවා නම් කරණීය මෙත්ත සූත්‍රයේ මේ ගාථාව ඇතුළත් වන්නේ න පරෝ පරං නිකුබ්බේත නාති මඤ්ඤේත කත්තචි නං කංචි ව්‍යාරෝසනා පටිග සංඥා නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡය. අප දෛනික ජීවිතයේදී ඥාති මිත්‍රාදීන් අසල්වැසියන් සමග කටයුතු කිරීමේදී අපි කොයි වගේ ආකල්පයකින් කායිකව මානසිකව කටයුතු කර යුතුද කියන ආකාරය මේ ගාථාවෙන් මැනවින් පැහැදිලි කරනවා. නපරෝ පරං නිකුබ්බේත එකෙක් අනෙකකු නොරවටාවා. නාති මඤ්ඤේත කත්තචි නං කංචි කිසිම තැනක කිසිම ආකාරයකින් අනෙකකුට අවමන් නොකරේවා. ව්‍යාරෝසනා පටිග සංඥා, ව්‍යාරෝසනා කියන්නේ කායික හෝ වාචික ක්‍රියාවකින්, ඒ වගේම පටිග සංඥාවකින් දේශසහගත හැඟීමකින් අනෙකෙක් අනෙකකුට දුක්ඛං දුකක් නැයිච්ඡේය නොකමැති විය යුතුය. මේ ගාථාවෙන් පැහැදිලි කරනවා අපි මානසිකව කොයිතරම් අනිත් අය කෙරෙහි සංවේදීව කටයුතු කරන්න ඕනද කියන කාරණය. අප ජීවිතයේ සියලුම දේවල් කරන්නේ එකාතකින් මානසික සුවයෙන් කාලය ගත කරන්න, අනිත් අතින් අසල්වැසියන් සමග සුහඳව මේ ජීවන පැවැත්ම යහතින් සිදු කරලන්නට. මෙන්න මේ ගමන් මාර්ගයේදී බුදුදහමෙහි නිතරම අවධාරණය කරන දෙයක් තමයි අපේ හිතේ තියෙන ද්වේෂය දුරු කරන්න කියන කාරණය. වරක් එක්තරා තැනෙක් බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කරනවා, කිංසු ජත්වා සුඛං සේති. බුදුහාමුදුරෝ දේශනා කරනවා, කෝධං ජත්වා සුඛං සේති. ඔහු වහන්නේ කුමක් දුරු කරලද සුවසේ වාසය කරන්නේ කියලා. භාගතුන් වහන්සේ දේශනා කරන්නේ ක්‍රෝධය දුරු කිරීමෙන් තමයි සුවසේ වාසය කරන්නේ කියලා. සතුටෙන් සැනසීමෙන් වාසය කරන ප්‍රධානතම ක්‍රමයක් විදියට බුදුදහමේ නොයෙක් තැන්වල දේශනා කරන්නේ මෛත්‍රී සිටුවිල්ල, නැත්තං ක්‍රෝධය වෛරය දුරු කරලීම. කරණවත සූත්‍රයේ ආරම්භයේදීම දේශනා කරනවා යන්තං සන්තං පදං අවිසමෙච්ඡය කියලා. යම් ශාන්ත පදයක් කැමති කෙනෙකු විසින් අනුගමනය කළ යුතු කාරණා තමයි සූත්‍රයේ ආරම්භයේ පටන් අවසානයේ දක්වාම විස්තර කරන්නේ. මුල් කාරණාවලදී සක්කෝ උජෝච සූජෝච ආදී කරුණු විස්තර කරලා ඒකෙන් අපේ කායික වාචික සංවරය ඇති කරගෙන අනතුරුව මානසික වශයෙන් මෛත්‍රී වඩන ආකාරය තමයි සූත්‍රයේ මැද කොටසේ විස්තර වන්නේ. අන්නේ මෛත්‍රී විස්තර කරන තැනදී තමයි මෙන්න මේ ආකල්පය අපි ඇති කරගන්න කියලා දේශනා කරන්නේ. එකෙක් අනෙකකු නොරටිය යුතුය, අනෙකෙකුට අවමන් නොකළ යුතුය. කිසිම තැනකදී කිසිම ආකාරයෙන් අවමානයක් අපහසුවක් නින්දාවක් වෙන විදියට කටයුතු කරන්න හොඳ නැහැ. ව්‍යාරෝසනා පටිග සංඥා, කායික සහ වාචික විකෘතීන්ගෙන් වැරදි දේවල් වලින් සහ පටිග සංඥාවෙන් වෛරී සාගද සිතුවිල්ලකින්වත් අනිත් කෙනෙක්ගේ දුකක් කැමති වෙන හොඳ නැහැ. අනිත් අයට යහපතක්මයි කැමති වෙන්නට ඕන. ඇතැමිට අප මිතුරන්ට යහපත ප්‍රාර්ථනා කළත් අප සමග අමනාපයගේ අයහපත අපි ඇතැමිට සිතින් බලාපොරොත්තු වෙනවා, ඒකට කැමති වෙනවා. මෛත්‍රිය වඩන කෙනෙක් වශයෙන් තමන්ගේ ප්‍රියමනාපයට පමණක් නෙවෙයි බාහිර ලෝකයට තමන්ට අයහපතක් කරපු කෙනෙකුටවත් අපහසුවක් දුකක් කරදරයක් වෙනවට ඔහු කිසිසේත්ම කැමති නැහැ. ඒකෙන් කියන්නේ ඔහුගේ මානසිකත්වය බොහොම ඉහළයි කියන එක. ඔහු මනසින් සුවපත් කියන කාරණයයි එයින් ප්‍රකටවන්නේ. අපේ සිතට මානසික පීඩා ගෙන දෙන ප්‍රධාන අකුසල මූලයන් තුනක් තියෙනවා. ලෝභ අකුසල මූලං, දෝෂ අකුසල මූලං, මෝහ අකුසල මූලං කියලා ලෝභ, දෝෂ, මෝහ කියන මේ තුන අකුසල මූල හැටියටයි දේශනා කරන්නේ. ලෝභය මසුරුකම දුරු කරලීම සඳහා දානයේ පරිත්‍යාගශීලීත්වය දේශනා කළා තියෙනවා. රාගය දුරු කරලන්නට අසුභ සංඥාව දේශනා කළා තියෙනවා. ඒ වගේම ද්වේෂය දුරු කිරීම සඳහා දේශනා කරපු ප්‍රධානතම කමඨහන භාවනා අරමුණ තමයි මෛත්‍රී සිතවිල්ල. සියලු සත්ත්වෝ සුවපත්ත්වවා කියන මෙසිත නිතර භාවිත කිරීම. මෙලෙස මෛත්‍රී වැඩීමේ ප්‍රතිඵල විදියට ලෝකයා කෙරේ සුහඳව වාසය කරන්නටත්, ලෝකයේ ඉන්න හැමදෙනාම තමන්ගේම ඥාතීන් හිතවතුන්සේ දකින්නට, තමන්ගේ දරුවන්සේ දකින්නට තරම් මානසිකත්වයක් දිනු වෙනවා. මෛත්‍රී භාවනාවේ ආනිසංස විදියට එකතකින් අපේ ලෞකික කුසලයේ දිනු කරගන්නටත්, අනිත් අතින් අතීත කර්ම විපාක වෙන විදියට වෙන අකුසල කර්මයන් යටපත් කර ගැනීමටත් මේ ඍජුවම හේතු වෙනවා. විශේෂයෙන්ම මෙත්තානිසංස සූත්‍රයේ දැක්වෙන ආකාරයට මනුෂ්‍යයන්ට ප්‍රියවීම, අමනුෂ්‍යයන්ට ප්‍රියවීම, දෙවියන්ගේ ආරක්ෂාව ලැබීම ආදී ආනිසංස රැසක් මෛත්‍රී භාවනාවෙන් ලැබෙන බව සඳහන් කළ තියෙනවා. ඒ වගේම වහාම සිත සමාධිමත් කරලීමේහි සමත භාවනා කමඨහනක් විදියටත් මෛත්‍රිය දේශනා කළ තියෙනවා. හුදෙක් මෙත්තා සාගත මනෝ කර්ම පමණක් නෙවෙයි, මෛත්‍රී සාගත කාය කර්ම සහ වචී කර්මත් අප පුහුණු කරන්න ඕන. මෛත්‍රී සිතවිල හිතේ තියෙන වගේම අපි කායිකව කටයුතු කරද්දීත් ඒ මෛත්‍රී සාගතවම කරන්නට ඕන. වචනේ යමක් කතා කරද්දීත් මෛත්‍රී මේක කරන්නට ඕන. අන්න එහි ප්‍රතිඵල ඉහළටම දිනු වීම වශයෙන් අපි කිසිම විටක අනිත් කෙනෙකුට අවමන් වන විදියට, අනිත් කෙනෙකු රවටන විදියට ක්‍රියා කරන්නේ නැහැ. හුදේ කායික වාචික පමණක් නෙවෙයි, මානසිකවත් අනිත් කෙනෙක්ගේ අයහපතක් දුකක් අපි කැමති වෙන්නේ නැහැ. අපේ සතුරෝත් සුවපත් වෙත්වා, අපේ සතුරෝත් දිනු වෙත්වා කියන ප්‍රාර්ථනාව තමයි අපි නිතරම වඩන්නේ. මෙන්න මේ විදියට මෛත්‍රී වැඩීමේ ප්‍රතිඵල විදියට අපේ එදිනදා ජීවිතයේහි බොහෝ සම්බාධක කරදර අඩු කරගන්නට පුළුවන්. වර්තමානයේහි ලෝකයේ බොහෝ විට ගැටලු, යුද්ධ, ප්‍රශ්න, සීලය කඩවීම, ප්‍රාණඝාත, සොරකම්, අනිත්‍ය මුලා කිරීම ආදී මේ බොහෝ දේවල් සිදවන්නේ මෛත්‍රියක් නැතිකමෙන්. මෛත්‍රිය තියෙන කෙනාගේ ළඟ පරිත්‍යාගශීලීත්වයක් දිනු වෙනවා. මෛත්‍රිය තියෙන කෙනාගේ ළඟ පංචශීලයක් නිරතුරුව ආරක්ෂා වෙනවා. එනිසා මෛත්‍රී වැඩීම හුදෙක් භාවනාව පමණක් නෙවෙයි, දාන සීල කියන කාරණා දෙක සම්පූර්ණ වෙනටත් හේතු වෙනවා. මුළු ලෝකයක් යුද වාතාවරණයෙන් වෙලිය සිටින සමයක, මුළු ලෝකයක් ආර්ථික දුෂ්කරතාවලින් පීඩිතව සිටින සමයක, මුළු ලෝකයක් පරිසරක විපර්යාසවලින් දුක් විඳින සමයක, මුළු ලෝකයක් මද්‍රව්‍ය වලින්, වැරදි ප්‍රවෘත්ති ප්‍රචාර වලින් දුකෙන්, ධොම්නසින් මුලාවට පත් වෙන සමයක මුළු ලෝකෙට දෙන්න පුළුවන් ප්‍රධානතම භාවනා කමඨහන ආශිර්වාදය තමයි මෛත්‍රිය. සීල සත්ත්වෝ සුවපත්ත්වවා කියන පැතුම අපට නිරතුරුව වඩන්න පුළුවන් නම් අපේ කායිකව මානසිකව සුවපත් වෙන අතරේ මේ මුළු ලෝකයක් සුවදායිව වාසය කරන්නටත් ඒක හේතුවක් වෙනවා. එනිසා අප ඇසුරු කරන කිසිවෙකුට අපි අයහපතක් නොවන ආකාරයටත්, ඔවුන් කිසිදු ආකාරයකින් රැවටීමකටපත් නොවන ආකාරයටත් අප නිරතුරුව කටයුතු කරන්න ඕන. ඒ හැමදේම පෙන්නුම් කරන්නේ අපේ මානසික සුවපත්භාවය. අප අන් අය සමග ගැටුම් ඇති කරගන්නවා කියලා කියන්නෙම අපේ මානසික රෝගී කියන එක. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සුසුකංවත ජීවාම වේරිනේ ස්වාවේරිනෝ වේරිනේසු මනුස්සේසු විහෙරාම අවේරිනෝ. ලෝකේ අය නිතර වෛර කරන අය, මානසිකව වෛරයෙන් රෝගී වෙන අය, අන්න එවැනි අය අතුරින් අපි මෛත්‍රී වඩනමින් මානසික සුවපත්ව සුවසේ වාසය කරන ලෙස වාසය කරන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනිසා බුදුහාඳුරන්ගේ දහම ශ්‍රවණය කරන ශ්‍රාවකයන් විදියට අපත් ඒ භාගතුන් වහන්සේ දේශනා කළා වූ මේ උතුම් භාවනා කමඨහන මෛත්‍රී සිතුවිල්ල මෙත්තා චේතු විමුක්තිය දිනෙන් දින දිනු කරගෙන අපත් මානසික සුවපත් වෙන ගමන් අප වටා සිටින සීල ලෝකයාත් මෛත්‍රී දියදහරින් සුවපත් කරලීමට අදිස්ථාන කරගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා. මේ උතුම් ධර්ම ශ්‍රවණය මේ කුසලයේ හේතුවෙන් ඔබ අප හැම දිනාටම ධර්ම අවබෝධයම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තුනුරුවන් සරණයි.